साधु साधु नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। साधु साधु साधु नमो बुद्धाय। පින්නත් ස්වාමීන් වහන්සේලාගේ නවසරයි. අද දවසෙත් අපේ සූත්‍ර පන්ති තමයි දැන් මේ ආරම්භ වෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය සත්තක චක්ක නිපාතේ සහ සත්තක නිපාතේ තියෙන පොත්හන්සේගේ සත්තක නිපාතේ තියෙන සූත්‍ර. ඉතින් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ අද ඉගෙන ගන්න තියෙන්නේ මහා යඤ්ඤ වර්ග සූත්‍ර තමයි මේ දවස්වල ඉගෙන ගන්න. එතකොට අපි කලින් කතාව ඉගෙන ගත්තා විත්තත සත්ත සංඥා සූත්‍රය තමයි ආරම්භ කළේ. ඉතින් අපි ඒක එක සංඥාවක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ සවිස්තර සප්ත සංඥා ගැන වදාළ දෙසුම තමයි සිංහල තේරුම. එතකොට සත්ත සප්ත සංඥා කියන්නේ සංඥා හතක් ගැන කරපු දේශනාව. එතකොට සංඥාවල් කියන්නේ මොනවාද අපි හඳුනා ගන්න දේවල්. එතකොට හඳුනා ගන්න එක තමයි අපි සංඥාව කියලා කියන්නේ. එතකොට මේ හඳුනා ගන්න දේ අපි වැරදියට තමයි හඳුනගන්නේ සාමාන්‍ය ජීවිතේ. හඳුනා ගන්න දේවල්. වැරදියට හඳුනගන්න එකට කියනවා සංඥා විපල්ලාස කියලා. ඒතර සංඥා විපල්ලාස කියන්නේ අසුභ දේවල් සුභ හැටියට තමයි අපි නිතරම සාමාන්‍ය ලෝක මිනිස්සු හඳුනගන්නේ. ඊට පස්සේ දුක් දේවල් සැප හැටියට. ඊට පස්සේ අනිත්‍ය දේවල් නිත්‍ය හැටියට. අනාත්ම දේවල් ආත්ම හැටියට තමයි හඳුනගන්නේ. ඉතින් ඕම ওই විපල්ලාස වලට හවිලා තමයි අපි මේ කල්ප ගාන සංසාරේ යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා මේ සංඥා විපල්ලාසය නිසා තමයි මේ සත්‍යය සංසාරේ දිගින් දිගටම යන්න ආරම්භ කරන සංසාර ගමන පටන් ගන්න හේතුවක් හැටියට සංඥා විපල්ලාසය විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා සංඥා විපල්ලාසයෙන් බේරෙන්න බුදුරජාණන් වහන්සේ සංඥා ටිකක් අපිට කියලා දුන්නා. ආන් ඒ වගේ සංඥා වලට තමයි කියන්නේ සප්ත සංඥා. ඒක සංඥා හතක්. ඊට පස්සේ තව සංඥා 10ක් ගැන තියෙන දස සංඥා ගැන තියෙන ගිරිමානන්ද සූත්‍රය. ඒක සංඥා 10ක් ගැන විස්තර කරලා තියෙනවා. ඒකට මේ සූත්‍රය හතක් ගැන විස්තර කරනවා. ඉතින් ඔය එක්ක ඉදිරිය එක එක විදිහට බුදුරජාණන් වහන්සේ දැන් මේ සංඥාවල් අපිට පුරුදු කරගන්න කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ මේ සංසාර ගමන අනිත් පැත්තට හරවන්න. ඒක කියන්නේ උඩුගම්බලා යනවා කියලා. ඒතර යට පැත්තට නෙමෙයි අනිත් පැත්තට හරවන්න සම්පූර්ණ අපි හඳුන ගන්න දේවල් හරි පැත්තට හඳුන ගන්න ඕනේ. ඉතින් ඒ හඳුනා ගන්න යමක් අපි පුරුදු කරන්න ඕනේ. දැන් අනිත්‍ය දේවල් නිත්‍ය හැටියට අපි පුරුදු කරගෙන තියෙනවා. අසුභ දේවල් සුභ හැටියට ගන්න තමයි නිතරම සංසාරේ පුරාවට පුරුදු වෙලා තියෙන්නේ. සන්නිතරම අසුභ දෙයක් දැක්කොත් අපිට සුභ හැටියට තමයි පේන්නේ අපි. ලස්සන රූපයක් දැක්කා, ශබ්දයක් ඇහුණාත්, ගඳ සුවඳක්, ඒ හැම එකම සුභ දෙයක් හැටියට තමයි අපිට આવන්නේ. අපි දකින්න, හඳුනගන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? හඳුනා ගන්න දේවල් වෙනස් සුභ නිසා. සුභ සංකල්ප තමයි හටගන්නේ අපි. සංඥා නිසා සංකල්ප හටගන්නේ. ඒතර සංකල්ප හටගත්තට පස්සේ මුල් වෙලා හටගන්න හඳුනාගෙන මේ ස්පර්ශය ඊට පස්සේ විඥානය ඊට පස්සේ විඳීම කැමැත්ත ඔක්කොම එතනින් එහාට සම්පූර්ණ සංසාර ගමන අනිත් පැත්තට හැරෙනවා. ඉතින් ඒ නිසා මේ සංඥාවල් ටික අපි පුරුදු කරගත්තොත් හරියට අපිට හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අසුබදී අසුබ විදිහට හඳුනගත්තොත් එතනින් එහාට අපේ සංසාර ගමන සකස් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රධානම තැනක් තමයි සංඥාව කියන කොටස අපේ ජීවිතේ. දැන් පංච උපාදානස්කන්ධේ සංඥාව තියෙනවනේ. රූප උපාදානස්කන්ධය කියනවා, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඒක රාග එතන සංඥාව කියන එක තමයි මේ විස්තර කරන්නේ. ඒ සංඥාවේ නම් හරියට හඳුනා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂකම ඇති වෙන නම් බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට අපි සංඥාවල් පුරුදු කරගන්න ඕනේ. තිර පුරුදු කරගන්න අපට ක්‍රමදී කියල දීප වගේ එකක් තමයි අසුභ විදියට අසුභ සංඥා. තකට අසුභ දේවල් අසුභ විදිහටම දකින්නම් ඒක අපි පුරුදු කරගන්න පුරුදු කරගන්න කෙරෙන භාවනාවසයෙන් දියුණු කරගන්නවා. එතකට අපි හොඳට ඒ සංඥාව නිතර නිතර සීකල්ල සීකල සීකල්ල අපේ හිතේ සංඥාව පිහිටව ගන්න අසුභ සංඥා. තැන් අපි කියමුක අපේ ශරීර කෙස් තියෙනවා කිය කෙස් සුභ හැටියට අපිට පේන ලස්සනයි ඊට වස්සේ හැඩයි ඒතම අපිට එක පාරම් පේෙන් ඉති ඇත්ත පේන්නේ නෑන මේ කෙස්සෙල ඒ නිසා අපි කෙසෙල් ඇත්ත සීකන්නවා මේ කෙස් කුණුවී යනහෙන්ද දුගද හමන හෙන්ද පිළිකුල් ශරීරයක තියෙන හෙන්ද දැකීම් වසයෙන්ද ස්පාර්ශ වසයෙන්ද පිළිකුලයි පිළිකුලයි කියලා කෙස් ගෙන අපි සීකන්න ්‍රැහ ලොම් ගැනත් ඒ විදිහම සීකන්න ශරීර තියෙන කොටත් තිස් දෙකම ඔය විදිර පිල්කුල් වසයෙන් සීකරල් සීකල හොඳදර් හිතේ පිහිටන්න පිහිටන්න අසුභ සංඥාවක් අපේ හිතේ පිහිටන දකට ඒක හොඳට පුරුදුනාට පස්සේ කෙස් දිහා බලනකට අපි සුභ විදිර කෙස් පේන්න අසුභ විදිරතා පේෙන් පුරුදු කරගන්නම් නිතර නිතර හිතලා ඒක ඇත්තම අපි දකින්න ඕන. දැකසු භාවනා හොඳට පුරුදු කළොත් අපේ ශරීර තියෙන කොටස් තිස් දෙකේ ඇත්ත ස්වභාවය අපිට මේ පීවස් දෙකෙන් නෙවේ තියුණු කරපු වෙසින් ප්‍රඥායසින් දකින්න පුළුවන් ගමතිය. ඒ දැක්කර පාසේ ඇත්ත දේ ඇත්ත විදිහටම ඇත්ත තමයි අසුභ පිළිකුල් දුගඳ හමනවා පිළිකුල් ශරීරයක තියෙන්නේ දකිනකුටත් අත්පිරියයි. ආං ඒ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ආං ඒ විදිහට තමයි මේ අසුභ සංඥාව පුරුදු කරගන්න ඕනි කියලා අපි කතා කළේ. ඉතින් ඒ වගේම දෙවෙනි සංඥාව තමයි මරණ සංඥාව කියන එක. එතකොට මරණය ගැනත් අපි නිතර නිතර එනම් සීකල යුතු එකක්. අපි සීකරන්න බොහෝ දෙනෙක් ගියා එනම් බයයිනේ මරණය ගැන සීකරන්න. ඒ වුණාට මරණය ගැන නිතර නිතර සීකල යුතුයි කියලයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ. සීකරන සීකරන විදිහත් අපිට කියලා දුන්නා. සිහි නොකොළොත් වෙන ආදීනවත් කියලා දුන්නා. සීකලොත් වෙන විපාකත් කියලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිසා අපේ මේ මරණ මරණ මැරෙන්නේ නැහැ කියන සංඥාවනේ අපිට තියෙන්නේ. ඒක නිසා තමයි එක එක දෘෂ්ටිවලට අපි ඔක්කොම අවුලා යන්නේ. තරුණ මදේ කියලා තියෙනවා. ඊට ජීවිත මදය, ඊට ආරෝග්‍ය මදය. ඔය මද ගොඩක් තියෙනවානේ. ඒ ඔක්කොටම එන්නේ මරණය ගැන අපි සිහි කරන්නේ නැති එක. ඉතින් මරණය ගැන අපි නිතර නිතර සිහි කරනක ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක් නේ මරණය. ඇයි දැන් කොයි වෙලේ මැරෙයිද කියලා අර ගාථාවක තියෙන්නේ. කොයි වෙලේ අපි මැරෙයිද දන්නේ නැහැ. මාරෙත් එක්ක අපි ගිවිසුම් ගහලා නැහැ කියලා දේශනාවක තියෙන්නේ. ඉතින් අපේ මරණය කොයි මොහොතේ කොයි විදිහට කොයි වෙලාවක සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මරණ මොහොත වෙන විට අපේ ජීවිතේ සතර අපායෙන් නිදහස් වෙන විදිහට සකස් කරගෙන තිබ්බේ නැත්තම් ආයෙ උපතක් කරා අපි යනවා. සතර අපාය උපතක් කරා යනවා. ඉතින් ආන් ඒකෙන් ගැලවෙන්න තමයි අපි මේ මරණය ගැන නිතර නිතර සිහි කරන්න. එතකොට අපේ හිතේ සමා හිත එකඟ වෙනවා කියන බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා හොඳට මරණ සතිය සිහි කරන විදිය මරණ සති කියන සූත්‍ර වල බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. අපි කලිමුත් ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔන්නේ මරණ සතිය ගැන මෙන්න මෙහෙම විස්තර කරලා තියෙන්නේ. මහණෙනි, භාවිතා කරන ලද බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද මරණ සංඥාව මහත්ඵල මහානිසංස වෙයි කියන. හොඳට වැඩුවොත් පුරුදු කළොත් ගොඩාක් මහත්ඵල මහානිසංස ලැබෙනවා කියන. නිවනට බැසගත්තේ වෙයි. ඒතර මරණ සතිය හොඳට පුරුදු කළොත් නිවන් මාර්ගයට අපි බැසගත්තා අය වෙනවා. ඒ වගේම නිවනින් අවසන් වන්නේ වෙයි. හොඳට මරණ සතිය පුරුදු කරගත්තොත් කෙලවර වෙන්නේ නිවන් අවබෝධ කරලමයි. ඒ වගේම කියනවා යනුවෙන් යමක් පවසන ලද්දේද ඒ කුමක් සඳහා පවසන ලද්දේදයත් මහණෙනි මරණ සංඥා මැනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවගේ සිත ජීවිතය පිළිබඳව බලවත් ආශාව ඉදිරියේ මිරිකීයයි කියනවා. ජීවත් වෙන්න අපි ආශාවක් තියෙනවා. ඒක නිසානේ ගොඩාක් මිනිස්සු අකුසල් කරගන්නේ. ජීවත් වෙන්න කැමති මරෙන්න අකමැති නිසා තමයි ගොඩාක් අකුසල් කරන්නේ. ඉතින් ආන්ගේ ආශාව ඉදිරියේ මිරිකීයයි කියනවා. ඒක ආශාවට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඔන්න මිරිකී යයි හැකිලෙයි පෙරලී යයි ඒකේ ඍජු නොසි නො ඍජුව නොසිටි උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි කියලා. එතකොට මර සතය හොඳට පුරුදු කළොත් ජීවිත ආශාව කියන එක තමාගේ ජීවිතය තුළින් දුර වෙලා යනවා. තුර ජීවිත ආශාව දුර වෙලා දැන් ඔය තියෙන දේශනාවල නේද? ඔය තේර තේරි ගාතාවල රහතන් වහන්සේලා කියන්නේ ධම්මම්මං කොයි වෙලේද මැරෙන්න බලාගෙන ඉන්නේ කියලා කියන්නේ. කියන්නේ ජීවිතේ ගැන ආශාවක් නැහැ. ඉතින් ආන් ඒ ආශාව දුර වෙලා යනවා කියනවා මරණ සතිය හොඳට පුරුදු කරගත්තු. මහණෙනේ මෙමදු දෙයකි කියනවා. අර උපමාවක් කියන බුදුරජාණන් වහන්සේ. කොකුල් පියාටුවක් හෝ නහර වැලක් හෝ ගින්නට දැමූ කල්ලි මිරිගී යයි කියන. දැන් දැකලා ඇතිනේ කොකුල් පියාට. කොකුල් පියාටුවක් ගින්නට දාපෙට ඒක පාරම ඇකිලලා යනවා. ඊට පස්සේ මස් කෑල්ලක් දැම්මොත් එහෙම ඒක පාරම ගුලි වෙලා යනවා. ආන් ඒ වගේ කියන හැකිරේ පෙරලෙයි ඒකේ ඍජුව නොසිටි එසේන් මහණි මරණ සංඥාව මැනවින් පුරුදු කළොත් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවේ සිත ජීවිතය පිළිබඳ බලවත් ආශාව ඉදිරියේ මෙරිකී යයි කියන. ඒ වගේම හැකිලේ පෙරලී යයි ඍජුව නොසිටි උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි කියලා කියන. දැන් බලන්න එන අපිට හොඳට මේ මාර සතිය පුරුදු කරගත්තොත් සෑයන දියුණුවක් අපේ ජීවිතය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන මරණ සංඥා මැනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවේ සිත ජීවිතයේ පිළිවඳ බලවත් ආශාව ඉදිරියේයි ඒට එකඟ වෙයි නම් පිළිකුල හෝ නොපිහිටයි නම් මහණේ ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුතුයි. දැන් හොඳට මරණ සතිය කෙනෙක් පුරුදු කරන පුරුදු කළා ඒ භික්ෂුවට ඒක මරණ සංඥාව තුළින් මේ මෙහෙම සිතු නැත්තම් කියන මා තුළ මරණ සංඥාව දියුණු වී නැත්තේය. භාවනාවට පෙර සිටි පරිද්දෙන් මරණ සංඥාව වැඩුව විටත් විශේෂ ලාභයක් මට ලැබී නැත්තේය. භාවනාවේ ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේය. මෙසේ හිලා නුවණැති කී කියන. දැන් මරණ සතිය කවුරු හරි පුරුදු කරනවා. පුරුදු කරනකොට යාට ඒ භාවනාවෙන් ලබන්න ඕනේ ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තම් ආන් ඒක දැනගන්නවා නම් එයා නුවණැත්තේ කියන. සමහරුන බණ භාවනා කරනවා. දැන් හිත දියුණු වෙලාද නැද්ද කියලා හොයලා බලන්නේ නැහැ නේද? ඒකට කවුරු හරි කෙනෙක් බණ භාවනා කරගෙන යනකොට දැන් ටික කාලයක් පුරුදු කරාට පස්සේ තමන් කල්පනා කරන කලින් හිටියට වඩා මගේ හිත දැන් වෙනසක් වෙලාද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන්නේ. ආන් ඒ ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට ඉස්සර හිටියට වඩා මගේ ජීවිත ආසාව දැන් ටිකක් අඩු වෙලා තියෙනවා කියලා තේරුණොත් හොඳයි කියන. තේරුවේ නැහැ කියලා දැනගත්තොත් ඒකත් හොඳයි කියන. ඇයි එහෙම හොඳයි කියන්නේ? තේරුණ දියුණු වෙලා නැහැ කියලා තේරුම් ගත්තොත් හොඳ. එයා තවදුරටත් මේක කරන්න උත්සාහයක් ගන්නවා. ආන් ඒක නිසා තමයි නුවණැතියෙක් කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ඔය විදිහට හොඳට පුරුදු කරනකොට එයාගේ හිත මේ ජීවිත ආශාව කෙරෙහි මේ ආශාව දුරු වෙලා යනවා නම් ඊට පස්සේ මා තුළ මරණ සංඥාව දියුණු වෙ ඇත්තේය. මාට පෙරට වඩා මරණ සංඥාව වැඩි වූ විට විශේෂ ලාභයක් ලැබී ඇත්තේයයි භාවනාවේ ප්‍රතිඵල මා විසින් ලබන ලද්දේයයි මෙසේහිලා නුවණැතියෙක් වෙයි කියනවා. ඒක දියුණුවක් දැනගත්තොත් එයත් ඒ නුවණැති කෙනෙක් කියලා කියනවා. ඒකට දියුණුවක් නැහැ කියලා දැනගන්න එකත් නුවණ තියෙන කෙනෙක් විසින් කර යුතු දේ. නුවණ තියෙන කෙනෙක් දියුණු වෙලා කියලා දැනගත්තොත් ඒකත් නුවණ තියෙන කෙනෙක්ට ඇති වෙන දෙයක් කියන්නේ. ඉතින් එහෙනම් ඒ දෙකම අපිට එහෙනම් නිතර නිතර ප්‍රතිවිසා කළ බලන්න ඕනි. දැන් ඒකට අර බුදුරජාණන් දවසක් උපමා කළේ වෑයක් උපමා කළා උපමාවක් කියලා තියෙන. දැන් වෑයෙන් රහිනකොට ඒ මිට ගෙවෙනවද නැද්ද කියලා එකපාර මේ වහයෙන් රහිනකොට තේරෙන්නේ. කාලයක් ගිහිල්ලා බැලුවට පස්සේ තමයි වෑය මිට ගෙවිලා කියලා තේරෙන්නේ. ආන් ඒ වගේ තමයි මරණ සංඥාව අපි එකපාරම වැඩවුවට අපිට එකපාරින් දෙපාරින් මේක ජීවිත ආශාව දුරු වෙන්නේ නැහැ. කාලයක් පුරුදු කරනකොට තමයි මේ ජීවිත ආශාව ටික ටික දුරු වෙලා යන්නේ. ඒ කාලේ තීරෙන්නේ තමන්ගේ පින පවානුව තමයි තීරෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ කාලේ මරණ සංඥාව එකපාරක් දෙපාරක් වඩනකොට සසරින් ගැලවිලා ගියා. ඉතින් ඒ තමන්ගේ පින ආනුව නුවණ ආනුව සීයේ දිනු මට්ටම ආනුව තමයි ඒක තීරෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට මරණ සංඥාව පුරුදු කරගන්න වෙනවා අපිට මේ දේශනාවේ හැටියට. දැන් මරණ සතිය ගැන අපි කලින් ඉගෙනගෙන තියෙනවානේ. ඒකට මරණ සති සූත්‍රය බුදුරයන් වහන්සේ දේශනා කරනවා දවසක් ස්වාමීන් වහන්සේලාට. පින්නත් මහන්නේ ඕගොල්ලෝ මරණ සතිය වඩනවාද කියලා ඇහුවා. ඉතින් එතන හිටිය ස්වාමීන් වහන්සේලා එකනම් සිවුර ඒකාස කළ පරවගෙන කිව්වා බුදුරයන් වහන්සේට, ස්වාමීනි මම නම් මරණ සතිය වඩනවා කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගේ බුදුරයන් වහන්සේ වික්ෂෝභ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මට නම් මේ ජීවිතේ දවස් එකහමාරක් තිබ්බොත් හොඳටම විශ්වාස මේ ජීවිත එකහමාරක් තියෙද කියලා විශ්වාසයක් නැහැ. එකහමාරක් තිබ්බොත් මට ඇති ජීවිතේ තේරුම් ගන්න කිව්වා. එකහමාරක් අසුර නැහැ නේද? ඊට පස්සේ බුදුරයන් වහන්සේ බොහොම හොඳයි කියලා කිව්වා. ඔන්න හෙට හිරි තව ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. ඒ ස්වාමීන් වහන්සේ කියලා ස්වාමීනි මට දවස එකහමාරක්වත් සුවර් නෑ කිව්වා ජීවත් වෙන්නේ. දවසක් වට ජීවත් වෙන්නේ කියලා විශ්වාසයක් නෑ. මේ දවසක් තිබුණනම් මට හොඳටම ඇති කිව්වා. ඊට පස්සේ වන බොහොම හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේටත් කිව්වා. ඊට පස්සේ වන තව ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. නැගිටලා කිව්වා ස්වාමීනි මට එක දවසකුත් සුවර් නෑ ජීවිතේ ගැන. මට දවස් වාගයක් තිබ්බොත් ඇති කිව්වා. ඒක වරුවක් තිබ්බුත් මට ඇති ඒ කාලේ මම ධර්මය අවබෝධ කරන්න මාන්සි ගන්නවා. ඊට පස්සේ වනේ ඒ ස්වාමීන් වහන්සේත් කියලා වාඩි වුණා. තව ස්වාමීන් වහන්සේ මම නැගිට්ට. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මාත්මාර සතිය වඩනවා භාග්‍යතුන් වහන්සේ. ඔබ කොහොමද වඩන්නේ? ස්වාමීනි මට බත් කටවල් පහක් හයක් වළඳන වෙලාව සුවර් නෑ විශ්වාස නෑ කිව්වා. ඒ තරම් මේ ජීවිතේ ආවිනිශ්චිතයි කියලා. ඉතින් ඒ කාලේ තිබ්බොත් මට මේ ධර්මය අවබෝධ කරන්න හොඳටම ඇති කියලා. ඊට පස්සෙ වන තවස්ත අන්නාසන මම නැගිට්ටා. ඒ ස්වාමීන් වහන්සේ නැගිටලා කියනවා ස්වාමීනි මට දවස් බත් කටවල් පහක් හයක් වළඳන වෙලාවත් ජීවිතය ගැන විශ්වාසයක් නැහැ. බත් කටවල් දෙකක් වළඳන වෙලාව ජීවත් වෙයිද කියලා නම් මට ඒ ගැන ජීවත් වුණොත් නම් ඇති ඒ වෙලාවේ මම වීරිය කරනවා. බත් කටවල් දෙකයි. කොච්චර වෙලාද? හාමානේ විනාඩි තප්පර ගානක් නේද? ඊට පස්සේ වනේ තවත් ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. ඒ ස්වාමීන් වහන්සේ නැගිටලා කියනවා ස්වාමීනි මට ඉච්චරත් විශ්වාස නැහැ ජීවිතේ ගැන. මේ ගත්ත හුස්ම ටික පහළට හෙළන වෙලාවත් මට ජීවිතේ ගැන විශ්වාසයක් නැහැ. ඉච්චර වෙලා තිබ්බොත් මම වීරිය කරනවා කියලා. බුදුරයන් වහන්සේ බොහොම හොඳයි භික්ෂුව කියලා කිව්වා. දැන් ඔක්කොම ස්වාමීන් වහන්සේලා කියනකම් බුදුරයන් වහන්සේ අහගෙන හිටියා. අහගෙන ඉඳලා බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔය කියපු ඔක්කොගෙන් මම දෙන්නයි අප්‍රමාදීව ධර්මයේ ඇසිරෙන වඩ ඉන්නවා කියලා කියන්නේ මරණ සත්‍ය හොඳටම වඩනවා කියලා කියන්නේ දෙන්නයි කිව්වා. කවුරු කවුරුද? අනිත් ඔක්කොම ප්‍රමාද. ආන දවස් එකහමාරත් එන ප්‍රමාදයි. දවසත් ප්‍රමාදයි. වරුවත් ප්‍රමාදයි. බත් කටවල් පහකයි කල වෙන දේවත් ප්‍රමාදයි. අප්‍රමාදී කොයිකද? බත් කටවල් දෙකක් වළඳන වෙලාවත් ගත්ත හුස්ම ටික පහළට එන වෙලාවත් විතර. ඕන්න එච්චරවත් ජීවිතය ගැන විශ්වාසයක් නැහැ. ඉතින් ඒ විදිහට වඩපු නිසා තමයි ඒ කාලේ වික්ෂුන් වහන්සේලා ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කරේ. ඉතින් අපිට ආද එහෙම අයියක් නැහැ නේ. පොඩි නිදිමතක් කෙනෙකුට අපිට හිතෙන්නේ පොඩ්ඩක් නිදාගෙන ඉඳලා පස්සේ කරනවා කියලානේ අපිට හිතෙන්නේ නේද? බණ ටිකක් අහන ලැහැත් වෙනකොට කමන්නේ පස්සේ බණ ටික අහනවා, දැන් පොඩ්ඩක් ගිහිල්ලා කුසීත ආරම්භ වෙන අපිට තියෙන නේද? ඉතින් ඒ නිසා ඒ කාලේ එහෙම නැහැ. දැන් මෙර ඉද්දන්නේ නැහැ, දැන් මෙර ඉද්දන්නේ නැහැ කියලා තමයි හිතුවේ. එතකොට වීරිය ඇති වෙනවද නැද්ද? දැන් බලන්න තා පොට්ටෙන් අපි මෙරෙයි කියලා හිතුවොත් එහෙම අනිවාර්යෙන් වීරිය කරනවද නැද්ද? වීරිය කරනවානේ. දැන් යනකොට අපි වාහනේ හැප්පෙයිද කියලා විශ්වාස නැහැ කියලා අපි කල්පනා කළොත් වාහනේ යනකොටත් අපි වන භාවනා වීරිය කරගෙන යනවා. අපිට ඒක එන්නෙම නෑ හිතට නේද? ඒ නිසා අපි හොඳට උත්සාහයක් ගන්න ඕනේ ඒකට. මරණය ගැන නිතර නිතර සිහි කරන්න ඕනේ. ඒක තමයි හොඳම භාවනා වීරිය ඇති කරගන්න තියෙන භාවනා අතර අග්‍ර භාවනා තමයි වීරිය ඇති කරගන්න තියෙන මරණ සතිය. දැන් රැයට බලන්නකෝ සැතපෙන්න ගියාට පස්සේ උනා ඒට උදේ වෙනකොට මං ජීවත් වෙයිද කියලා විශ්වාස නැහැ. ඉතින් ඒ වෙනකොට මම මේ ධර්මය අවබෝධ කරලත් නැත්තම් හතර අපායේ නිදහස් වෙලත් නැත්තම් මං හෙට උදේට මැරලා ගියොත් ආය සතර අපායන සංසාරෙන් කියලා අපි අපේ වචනේ සිහි කළත් ඒත් මරණේ වැඩෙනවද නැත්නම් මර සතිය වැඩෙනවද නැද්ද අපිට? ඒත් වැඩෙනවා. ඒ නිසා මර සතිය වඩන එක අපිට වාක්‍යයක් වගේ සිහි කරන්න එහෙම අපිට පාඩම් නැහැ කියමුකෝ. අපි නිකන් සිහි කරනවා වාක්‍යයක් වගේ සිහි කරන්න අපිට පාඩම් නැහැ. ඒ වුණාට සිහි කරනවා මං දැන් මැරෙයිද දන්නේ නැහැ. තව ටිකකින් මැරෙයිද දන්නේ නැහැ. හෙට උදේ මැරෙයිද දන්නේ නැහැ. ආන් ඒකත් මරණ සංඥාව පුරුදු කරගන්න ක්‍රමයක් අපිට. එතකොට ඒක ඉගෙන ආඩම් හිටින්නේ නැති කෙනාට එහෙම කෙනෙක්ට දැන් මේක අමාරු භාවනාවක්ද? දැන් ගොඩාක් මතක හිටින්නේ නැති කෙනෙක් ඉන්නවා. එයාට දැන් මේ මරණය ගැන සීකෙන එක අමාරු පාඩමක්ද? ඕන කෙනෙක්ට දැන් ඒ කාලේ පුංචියත් මේක වැඩුවනේ නේද? ඉතින් ඒ නිසා හොඳ භාවනාවක් තමයි මරණ සංඥාව. දැන් එතකොට අපිට මරණය ගැන නිතර නිතර සිහි කරන් ජීවිත ආශාව දුර වෙනවද නැද්ද? දැන් බලන්න ඒක සාමාන්‍යයෙන් අපි හිතුවත් තේරෙනවනේ. ජීවත් වෙන්න යම් ලොකු ආශාවක් අපිට තියෙනවා නම් ඒ ආශාව නැතු දුර වෙලා යනවා. ඒතකොට ජීවිත ආශාව නිසා තමයි අපිට අපේක්ෂාවල් තියෙන්නේ. ඒ අපේක්ෂාව ලොකුවට අපිට තියෙනවා. අපි මේ අවුරුද්ද මෙහෙම කරනවා, අර අවුරුද්ද මෙහෙම කරනවා, මේ අවුරුද්ද මෙහෙම කරනවා. දැන් ගිය අයට නම් අපේක්ෂාව ගොඩාවක් තියෙනවා. ඒ අපේක්ෂාව ඔක්කොම හිතන්නේ අපි මරණ සංඥාව නැති නිසා. අපේක්ෂාවල් තියෙන්න ඕනේ. මොනවා තියෙන්න ඕනේ? මුල්ම අපේක්ෂාව තමයි මම සතර පායේ නිදෙනවා කියන අපේක්ෂාව. ඒතකොට ඒ අපේක්ෂාව හිතට ආවනම් මරණ සතිය වඩන එක එච්චර අමාරු එකක් නෙවෙයි. අපිට ඒ අපේක්ෂාව නැති නිසා තමයි වෙන වෙන අපේක්ෂාවල් දාගෙන අපි මේක කල් දාන්නේ. දැන් පහුගිය කාලවල බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ ධර්මය අවබෝධ කරනවා කියන අදහසක්වත් තිබ්බේ නැහැ නේ අවුරුදු 10කට 15කට කලින් නේද? ඒකට බොහෝ කාලයකට කල් දාලානේ තිබ්බේ. ඉතින් ඒ නිසා අපට මරණ සතිය නිතර නිතර බුදුරජාණන් වහන්සේ වඩන්න කියන්නේ ඒකයි. දැන් අර අනාගාමී ස්වාමීන් වහන්සේ නේද? ඊළඟ ජීවිතයේ ජීවත් වෙනවා කියලා හිතන්නවත් එපා කියලා. ඒ දුකක් කියලා. ඒ නිසා මේ ලැබිච්ච ජීවිතයේ මේකෙන් ගැලවෙන්න මහන්සි ගන්න කියලා. ඊට පස්සේ තව සූත්‍රවල විස්තර කියලා තියෙන්නේ අර මේ යවමිටි යවකලාපි සූත්‍රය. පොල් පාරල් 6කින් ගුටි කන වීවල්ලකට පොල් පාරල් 6කින් ගහනවා කියන කවුරුහා. ඒකවල 7 වෙනි පොල්ෙම ජහනවා කියන ආය ජීවත් ඔය හැරි උපතක් කරා යන්න කැමැත්තක් තියෙන එක. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම අපේක්ෂාවල් දුරු වෙලා යනවා. හොඳට මරණ සතිය අපි සිහි කරමු. දැන් පැවිදි වෙච්ච සවන්නාසලට නම් ගොඩාක් වටිනවා නේද? දැන් අපිට ගෙදර යන්න හිතුණා කියමුකෝ, සිවුරු අරින්න හිතුණා කියමුකෝ. මරණ සතිය සිහි කරොත් ඒක දුරු වෙනවද නැද්ද? ඇයි ගෙදර ගියත් ඉතින් අපේක්ෂාව ගොඩාක් ඊට පස්සේ කරන්න දෙයක් නැහැ නේ ගෙදර ගියා කියලා නේද? ඉතින් ආන් ඒක නිසා මරණ සතිය හොඳට එනම් හුරුදු කළොත් පැවිද්ද ඇලී ඉන්නත් ඒක උපකාරී වෙනවා. ගිහි ජීවිතේ සාර්ථක කරගන්නත් උපකාරී වෙනවා. ඉතින් ඒක නිසා හොඳට මරණ සංඥා හොඳට පුරුදු කරගන්න මාසි ගන්න ඕනේ. නිතර නිතර සිහි කරන්න මම මරණ කෙනෙක්. මං කොයි වෙලේ තව සූත්‍රක තියෙන කොයි වෙලේ කොයි අවස්ථාවේ කොතන සර්පේක මම මැරෙයිද දන්නේ. පිත කිපිලා මම මැරෙයිද දන්නේ. සේම කිපිලා මම මැරෙයිද දන්නේ. කන ආහාර උගුරේ පිල මැරෙයිද දන්නේ. මැරෙන වෙලාවල සිහි කරන්න කිව්ව නිවුදුර යන ඇසේනේ. ඉතින් ඒ වෙලාවත් අපිට වැදගත් සිහි කරන එක. මරණ වෙලාව, මැරෙන වෙලාව. වෙලාවයි මැරෙන ස්ථානයයි අපි දන්නේ. සමහර කකුල් හැප්පිලා මැරෙයිද දන්නේ. ඉතින් ආන් ඒ විදිහට මරණ ගැන මරණ සති භාවනාව පාඩම් කරගන්න එච්චර අමාරු එකක් නෙවේ. ඕනම කෙනෙක්ට පුළුවන්. දවසට විනාඩි 10ක් 15ක් සිහි කළා. තුරු 10 15ක් සිහි කළා නවත්තන්න පුළුවන් එකක්ද මර සතිය? එහෙම එකක්ද? දවසම සිහි කරන්න තියෙන්නේ. කම්මැලි කමක් එනකොටම, අරතියක් එනකොටම හැම වෙලාවෙම සිහි කර යුතු එකක්. දැන් අපි කියමුකෝ අරතියක් ආවා කියලා. අකුසල් කුසල් දෙකම කරගෙන හිත නැමෙන්නේ. එතකොට සිහි කරනවට අග්ගාල සිහි කරනවා. අයියෝ මං තව ටිකක් මැරුණොත් එහෙම හරි වැඩේ නෙවෙන්නේ මට. කියලා සිහි කරපු හැටි ඔන්න වීරිය ඇති වෙනවා. ආය ධර්මයේ මාර්ගය පුරුදු කරගන්න පොතක් හරි බලන්න, වතක් පිළිවෙතක් හරි කරන්න, කිදම්පස් එකක්වත් පූජා කරන්න හිතක් පහළ වෙනවා නේද? ඉතින් ඒක නිසා හොඳට මේ මරණය ගැන සිහි කරන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔය විදිහට හොඳට මරණ සතියේ කාලයක් පුරුදු කරනකොට එයාගේ හිත වැඩෙන්නේ නැත්නම් ඒකත් හොඳට දැනගන්න කිව්ව තාම මගේ හිත මරණය පිළිබඳ සිහිය පිහිටවල නැහැ. දැන් අර මරණය ගැන තව සූත්‍රයක් තියෙන ලස්සන එක. අස්සේ උපමා කරලා තියෙන්නේ. අස්වාජානීය පතෝදක සූත්‍රය මම මතක විදියට. ඉතින් ඒක කොහොමද මරණය ගැන සිහි කරන්න කියන්නේ? අස්සෙක් ඉන්නවා කියනවා. ඒ අස්සයාට අස්සය අයලවන මනුස්සයා කෙවිතෙන් පොඩි ලොංගස්සට පොඩි තට්ටුවක් දානවා කියන තට්ටුවක් දානකොට ඌ යනවා කියන. ඊට පස්සේ තවාසයෙක් ඉන්නවා කියන ඌට ලොංගල් තට්ටු දැම්මට හරියන්නේ නැහැ, පොඩ්ඩක් තැරට ගහන්න ඕනේ, හැමට දින්න පොඩි සැර පහරක් ගහන්න ඕනේ, එතකොට ඌ යනවා. තවත් ආසයෙක් ඉන්නවා කියන ඌගේ හැමට පොඩි තට්ටුවක් දාලා හරියන්නේ නැහැ, තව ටිකක් සැරට තට්ටු කරන්න ගහන්න ඕනේ. ඊට පස්සේ තවත් ආසයෙක් ඉන්නවා කියන ඌට එහෙම කොහොමවත් හරියන්නේ නැහැ කියනවා. හොඳට ඇට වෙලට රිදෙනකම්ම ගහන්න ඕන කියන. එතකොට තමයි ඌ යන්න කියන. ආන් ඒ වගේ කියනවා දුර ඈත පළාතක කවුරු හරි මැරුණා කියලා ආරංචි වෙනවා කියන. මැරුණා කියලා ආරංචි වුණාට පස්සේ මෙයාට වීරිය ඇති කරගන්න කියනවා. මං කොයි දේ මැරෙයි දන්නේ නැහැ කියලා වීරිය ඇති කරගන්න. මරණය ගැන ආරංචි වෙනකොට. ඊට පස්සේ මරණය ගැන සිහි කරන්න කියන තමන් මේ මරණයත් දකින්න හම්බ වෙනවා කියන කෙනෙක්. මැරිච්ච මලකුණක් දකින්න හම්බ වෙනවා කියන. එතකොට යාට කල්පනා කරන දෙනවා මං කොයි මැරෙයිද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි ඥාතියෙක් මැරෙනවා කියන. එතකොට තේරුම් ගන්න කියනවා මම කොයි මැරෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ අන්තිම එක තමයි තමන් හොදට මරණාසන්න විදිහට අසනීප වෙනවා කියන. එතකොට සිහි කරන්න කියන්නේ අපිට සිහි කරන්නේ ලෙඩේ කොයි වෙලේ හොද වෙයිද කියලානේ. නේ දැන් හොඳ වේ දන්නේ හෙට හොඳ වේ දන්නේ නැහැ, බෙහෙත් බොන්න ඕනේ ඕනේ අපිට කල්පනා වෙන්නේ. බුදුරයන් ආශිර්වාද දාලා දැන් මම මැරේ දන්නේ නැහැ, හෙට මැරේ දන්නේ නැහැ, තව පැයකින් මැරේ දන්නේ නැහැ, හෙට උදේ මැරේ දන්නේ නැහැ. ආන් එහෙම සිහි කරන්න ඕනේ කියන. එතකොට ඕම් වීරිය ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ සෑම අවස්ථාවකදී මරණය ගැන සිහි කළොත් අපිට ලෙඩ වෙලා ඉන්න වෙලාවක වයසට ගියාට පස්සේ සෑම අවස්ථාවකදී මරණය ගැන සිහි කළොත් හොඳ වීරියක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ විදිහට මරණ සංඥාව හොඳට පුරුදු කරගත්තොත් එයා නිවනට බැසගත් කෙනෙක් කෙනවා. ඒ මරණ සංඥාව දිනු වීමෙන් නිවනින් අවසන් වන්නේ යනුවෙන් යමක් පවසන ලද්දේද එය මේ සඳහා පවසන ලද්දේ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. බුද්ධ වචනේ නෙමෙයි නේද? ඒ නිසා හොඳට මරණ සංඥාව අපි පුරුදු කරගන්න ඕනි. පුරුදු කරගන්නකොට අපිට නැති වෙලා යන්නේ මොකද්ද? ජීවිත ආශාව. ජීවත් වෙන්න තියෙන ආශාව අපි තුල නැති වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දෙවෙනි සංඥාව තමයි මරණ සංඥාව. තුන්වෙනි සංඥාව තමයි භාවිතා කරන ලද බහුල කරන ලද ආහාරයේ පිළිකුළු සංඥාව මහත්ඵල මානිසංස වේ කියන්නේ. අන්න ඒක නම් අමාරු එකක්. ඒ භාවනාව නම් නේද? දැන් මරණ සංඥාව නම් අපි ටිකක් සිහි කරන්න ඕන වෙලාවක පුළුවන්. ආහාරයේ පිළිකුළු සංඥාව සීකරන එක තමයි අමාරු වැඩි. අමාරුවෙන් හරි කළ යුතුම භාවනාවක් තමයි මරණ සංඥාව. ඒ කියන්නේ දැන් ආහාරය කියන එක අපි දන්නවනේ. එතකොට ආහාරය කියන කොටසේ කබලින්කාර ආහාරනි විශේෂයෙන් වැදගත් වෙන්නේ. එතකොට ඒ ආහාරය ගත්තට පස්සේ ආහාරයේ තියෙනවා අපි සංසාරයට ඇදලා දාන මේ කරුණු පහක් ඒකේ තියෙනවා. ඒකට කියන්නේ කාම ගුණ කියලා. ඒ කියන්නේ ඒක ආහාරයේ දකින්නකට අපිට ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ ආහාරය ගැන අහනකටත් අපිට ආසාවක් ඇති වෙනවා. ආහාරයේ සුවඳ දැනෙනකටත් අපිට ආසාවක් ඇති වෙනවා. ආහාරයේ රස දැනෙනකටත් අපිට ආසාවක් ඇති වෙනවා. ආහාරයේ පහස දැනෙනකටත් ආසාවක් ඇති වෙනවා. ඒක පංච කාමයන්ම මේ ආහාරය තුළ තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඒ ආහාරයට ඇලිච්ච සත්වයාට ආහාරයෙන් ගැලවෙන්න, ආහාරයෙන් නිදහස් වෙන්න තමයි ආහාරයේ පිළිකුල් සංඥා බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ. එතකොට මේ සංඥා පුරුදු කළොත් බුදුරජාණන් වහන්සේ දවසක් එක දේශනාවක විස්තර කළා අනාගාමී වෙන්න පුළුවන් කියලා. දැන් බලන්න කන වන ආහාරය හොඳට අවබෝධ කළොත් අනිත් මොනවා නැතත් කන ආහාරය ගැන හොඳ අවබෝධයෙන් ප්‍රතිවේක්ෂා කළ අර්ධයක් ඇතුව කෑවොත් එයාට අනාගාමී වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් වැදගත් භාවනාවක්ද නැති එකක්ද? ඉතාම වැදගත් භාවනාවක් භාවනා අතර. මරණ සතිය වගේම ඉතාමත් වටිනා භාවනාවක් තමයි පිළිකුල් භාවනාව. අනාගාමී වෙන්න පුළුවන් කියන්නේ කන කෑමේ මේ හාක යන කුණු වෙලා යන උගුරෙන් පහළ ගියාම මොනවද වෙන්නේ කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් ආන්ගේ ආහාරයක් ගැන හොඳ අවබෝධයෙන් තේරුමක් ඇතුව කෑවොත් එහෙම වැළඳුවත් එහෙම අනාගාමී තත්ත්වයට හිත දියුණු කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් බලන්නකො කොච්චර වටිනා උපදේශද බුදුරජාණන් වහන්සේ දෙන්නේ. දැන් අපි ආවදා උපදිච්ච දවසේ ඉඳලා මොන හරි කනවද නැද්ද? සංසාරේ පටන් ගත්ත දවසේ ඉඳලා කෑම කනව ඇති වුණාද? ආසාව නැති වුණාද? මොකක්වත් නැහැ. වෙන දෙන තරමක් කන්න පුළුවන්. ආසාව ඉවරක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ආසාව නැති වෙන නම් ආසාව නැති වෙන විදිහට කල්පනාව අපි හසුරුව ගන්න ඕනේ. ආන් ඒ කල්පනාවට කියන්නේ සංඥාව කියලා. හඳුනා ගන්න දේ හරියට හඳුනා ගන්න ඕනේ. එතකොට හඳුනා ගන්න ආහාරය ඒ සංඥාව සිහි කරන විදිහ බුදුරජාණන් වහන්සේ උපමා වලින් දේශනා කළ තියෙනවා. උපමා දන්නවා නේද? මොකද ඒ ආහාරයේ ප්‍රතිවේක්ෂා තියෙන උපමාව? ආන් හරි. අර අම්මයි තාත්තයි කාන්තාරය ඇවිදගෙන යනකොට ඒ කෑම ඉවරුණා ඒ අම්මගේ තාත්තගේ. ඊට පස්සේ මොකද කරේ? එකම දරුවයි හිටියේ. ඒ දරුවා මොකද කළේ? දැන් ඒ අම්මයි තාත්තයි කල්පනා කළා අපි දෙන්නට ගියාට පස්සේ ආය ළමයි හදාගන්න පුළුවන් ජීවිතේ බේරුණොත්. ඒ නිසා අපි මේ දරුවා මරාගෙන කමු කෙරේ දරුවාගේ මලකුණ මැරුණට පස්සේ මලකුණ කෑලි කෑලි කඩා කඩා කනවා වගේ තමයි ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්නේ කියලා කියනවා. දැන් එතකොට මේ අම්මයි තාත්තයිගේ අර්ථය මොකද්ද? ජීවත් වෙන්න විතරයි ආහාරය ගන්න. කාන්තාරෙන් එතරට ආගන්න විතරයි මේ ආහාරය ගන්න. ආයි ලොකු බලාපොරොත්තු අපේක්ෂාවල් නෑ. ගහදා ගන්නත් නෙවෙයි. ලස්සර වෙන්නත් නෙවෙයි. ක්‍රීඩා කරගන්නත් නෙවෙයි. ජවයේ පිණිසත් නෙවෙයි. මේ කාන්තාරෙන් එතර වෙන්න විතරයි මේ ආහාරය ගන්න. ආන් ඒක තමයි ඒ උපමාවෙන් විස්තර කරන අර්ථය. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපටත් මේ ආහාරය ගන්නකොට මේ ආහාරය වදන්නේ ක්‍රීඩාව පිණිස ක්‍රීඩා කරන්න නෙවෙයි. මදේ පිණිස නෙවෙයි. අලංකාරයේ පිණිස නෙවෙයි. ලස්සන වෙන්න නෙවෙයි. හැඩ වෙන්න නෙවෙයි. මේ ජීවිතේ පවත්ව ගන්න දියපීමටත් පවත්වා ගන්නත් විතරයි කියන අදහසින් නූපන් වේදනා දුරු කරගන්නත් උපන් වේදනාවල් මේ නූපන් වේදනා දුරු කර ගැනීම පිණිසත් මේ ජීවිතේ නම් යාත්‍රාව පවත්වා ගන්නත් විතරයි මේ ආහාරය ගන්නේ කියලා සිහි කරන්න කියනවා. ආන් ඒ ප්‍රතිවේක්ෂාව සිහි කරනකොට සිහි කරනකොට මොකද වෙන්නේ? ආහාරය කෙරේ තියෙන ආශාව අපි තුළ ටික ටික අඩු වෙලා යනවා. අසුභ දේ අසුභ සංඥා විදිහට හිතේ පිහිටනවා. අනිත්‍ය දේ අනිත්‍යයි කියන සංඥා හිතේ පිහිටනවා. දුක් දේ දුකයි කියන සංඥා පිහිටනවා. අනාත්ම දේ අනාත්මයි කියන සංඥාව අපි තුළ පිහිටනවා. ඉතින් ආන් ඒක තව විස්තර වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා ආහාරය ගන්නකොට. ඒක එක විදිහට මේක කල්පනා කරන්න පුළුවන්. කෙනෙක්ට පුළුවන් ওই විදිහට හොඳට ප්‍රතිවේක්ෂාව සිහි කළ ආහාරය ගන්න. තව කෙනෙක්ට පුළුවන් මේ ආහාරය ගන්නකොට හොඳට අනිත්‍ය වශයෙන් සිහි කළ ගන්න. ඒක අනිත්‍ය සංඥා පිහිටවන ආහාරය ගන්නත් පුළුවන්. ඒක කොහොමද ගන්න? දැන් මේ ආහාරය දකිනකොට ඒක ඇති දකින දේ හැට පේන රූපවලටනේ. ඉතුර මේ හැට පේන රූප හේතු නිසා හටගත්තේ හින්ද වහ වෙනස් වී යන හින්ද අනිත්‍යයි කියලා සීකන්. ඊට පස්සේ මේ ආහාරයේ දිවටනේ දැනෙන්නේ. ඉතුර මේ දිවත් හේතු නිසා හටගන්නේ. වහ වෙනස් වෙන අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් සීකන්. ඊට පස්සේ දිවට දැනෙන රස. ඊට පස්සේ දිවේ විඥානය. ඊට පස්සේ දිවයි රසයයි විඥානය එකතු වෙන ස්පර්ශය අනිත්‍යයි කියලා සීකනවා. ඊට පස්සේ හේතුන එකතුනාට ස්පර්ශයෙන් ඇති වෙන විදීමත් අනිත්‍යයි කියලා සීකනවා. ඊට පස්සේ විඳීම ඒ රසය හඳුනා ගැනීමත් අනිත්‍යයි. ඒ මුල්ලලාට ගන්න චේතනාවල අනිත්‍යයි කියලා හොඳට සීකර කර ආහාර ගන්නවා. ඒක අනිත්‍ය සංඥාව පිහිටවගෙන දානෙ ගන්නකොට ආහාර ගන්නකොට ඒ කෙරේ තියෙන ආසාව අපි ටික ටික දුර වෙලා යනවා. ඒ විදිහටත් මේක සීකරන්න පුළුවන්. ඊට පස්සේ සිහි කරන්න පුළුවන් මේ ආහාරයට වෙන දේ ගැන කල්පනා කරන්න පුළුවන්. මොකද වෙන්නේ? ආන දැන් මේ ආහාරය අතින් අනනකොට පිළිකුල් වෙනවද නැද්ද? දැන් හොඳට තියෙන එළවලු ටිකයි මේ බත් ටිකයි ඔක්කොම එකට කවලම් කරගන්නවා. ඉතින් කවලම් කරනකොට මේක අපිරිකුල් බව ඇති වෙනවා. අන්න ඉස්සෙල්ලම පිළිකුල් වුණා. ඊට පස්සේ දැන් මේක කටට දාගන්නවා. ඉතින් කටේ තියෙන කෙල හොඳේවද සුගඳේවද ගඳේවද? ආන කටේ කෙලත් එක්ක එකතු වෙනවා. එකතු වුණාට පස්සේ තවත් පිළිකුල් වෙනවා දැන් මෙයා. ඊට පස්සේ දැන් ඔන්න කටේ කෙලත් එක එකතු වෙලා දැන් හොඳට කවලම් එලා උගුරේ පාවුගුරෙන් පහළට යනවා. ගිහිල්ලා ආමාශයට වැටෙනවා. ආමාශයට ගියට වුණාට පස්සේ මොකද වෙන්නේ? ආමාශයේ තියෙන ආහාර දිරවන උණුසුමත් එක්ක එකතු වෙලා තවත් මේක පිළිකුල් බවට පත් වෙනවා, නැඹරෙනවා. ඊට පස්සේ ඔන්න තේ ආමාශයෙන් ඉවර වෙලා ටිකක් දුර දැන් මහා කුඩා බඩ වලට නිස්සල යන්නේ. ආන් ඒ යනකොට තියෙනවා පිත්තාශය කියලා. ඉතර කහ පාට දියරයක් නේ පිත්ත කියන්නේ. ආන් ඒ පිත්තත් එක්ක දැන් මේ ආහාරය එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පිත්ත කියන්නේ සුවඳ එකක් නෙවෙයි. සුවව සැර එකක්. ආන් ඒ පිත්තත් එක්ක දැන් මේක එකතු වෙනවා කෑම ටික. දැන් තවත් පිළිකුල් වුණා. ඊට පස්සේ දැන් කුඩා බඩ වල දිගේ ගිහිල්ලා මහා බඩ වලට වැටෙනවා. මහා බඩ වලට යනකොට ඒකේ තියෙන ඔක්කොම විටමින් ප්‍රෝටීන් ටික ඔක්කොම හරියට උරාගෙන ඉවරයි. අන්තිමට දැන් රොඩු ටිකක් වගේ මහා බඩ වලේ ටික ටික තැම්පත් වෙනවා. ඊට පස්සේ එකතු වෙලා පිට වෙනකොට අසූචි හැටියට පිට වෙනවා. ඕම ඕක තමයි ආහාරයේ ඇත්ත ස්වභාවය. ඉතින් ඕම ඕක අපි සිහි කරනවා. ඉතින් ඕක ගන්න වෙලාව නම් අමාරුයි සිහි කරන්න නේද? කෑම කන වෙලාවට දානි වළඳන වෙලාවට නම් ඕක සිහි කරන්න අමාරු. එනිසා වළඳන් නැති වෙලාවට හොඳට ඕක සිහි කළා ඒ සංඥාව හොඳට පිළිව ගත්තම හරි නේද? ඉතින් ආන් ඒ විදිහට පිළිකුල් සංඥාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආහාරේ පටික්කුල සංඥාව. ඉතින් ඕන් ওই විදිහට ආහාරය ගැන සිහි කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට හොඳට මේ ආහාරය ගැන පිළිකුල් වශයෙන් ඒ වගේම එහෙම නැත්නම් අනිත්‍ය වශයෙන් එහෙම නැත්නම් ප්‍රතිවේක්ෂාව හොඳට ওই ක්‍රමෝසේ සිහි කරනකොට ආහාරය කෙරේ තියෙන අසුභ සංඥා දුරු වෙලා මේ සුභ සංඥා දුරු වෙලා අසුභ සංඥාව හිතේ පිහිටන්න ගන්න. ඉතින් ආන් ඒ සංඥාව පිහිටනකොට බුදුරජාණන් දේශනා කරන ආහාරයේ පිළිකුල් සංඥා මනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවගේ සිත රස තණ්හාව ඉදිරියේ මිරිකේයි කියනවා. රස තණ්හාව දුරු වෙලා යනවා කියනවා. ආහාරයේ පටික්කුල සංඥා හොඳට පුරුදු කරගත්තොත් රස තණ්හාව අපි තුළ නැති වෙලා යනවා. මරණ සතිය පුරුදු කළොත් මොකද්ද දුරු වෙන්නේ? ජීවිත ආසාව දුරු වෙලා යනවා. එතකොට ආහාරයේ පටික්කුල සංඥා පුරුදු කරගත්තොත් රස තණ්හාව අපි තුළ දුරු වෙලා යනවා කියනවා. ඒතකොට ආන් ඒ විදිහට අර උපමා බුදුරජාණන් දේශනා කරන ඒක හරියට මෙම දෙයක් කියනවා. කුකුල් පියාටුවක් හෝ නහර වැදල්ලක් හෝ ගින්නට දැමූ කල්ලි මිරිකේයයි ආ හැකිලා යනවා වගේ හොඳට මේ ආහාරයේ පිළිකුල් සංඥා පුරුදු කරගත්තොත් රස තණ්හාව ඉදිරියේ මිරිකේයයි ආය හටගන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඕන් ওই විදිහට බුදුරජාණන් දේශනා කරනවා ඉදින් මහණෙනි ආහාරයේ පිළිකුල් සංඥා මැරෙමින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවකගේ සිත රස තණ්හාව ඉදිරියට එකඟ වෙයි නම් පිළිකුල හෝ නොපිහිටයි නම් මහණේ භික්ෂුව විසින් මෙසේ දත යුත්තේය. මාතුල ආහාරයේ පිළිකුල් සංඥාව දිනු වෙයි නැත්තේය. භාවනාවට පෙර සිටි අයුරින්ම පසුවක් තියෙනවා. ඒ නිසා පෙර භාවනා කරන්න කලින් කොහොමද මගේ රස තණ්හාව තිබේ ඒ විදිහමයි. තාම මගේ මේ තණ්හා ආසාව දුරු වෙලා නැහැ කියලා තේරුම් ගත්තොත් ආන් ඒකට නුවණ තියෙන කෙනෙක් කියනවා. ඒක එහෙනම් භාවනා කරගෙන යනකොට එහෙනම් මේකෙන් ගන්න තියෙන අර්ථය තමයි නිතර නිතර තමන් ගැන ප්‍රතිවේක්ෂා කර කර බලන්න ඕන. ඉස්සර මං කොහොමද හිටියේ, දැන් කොහොමද, ඉස්සර මට ආහාර ගන්නකොට ආසාව තිබ්බද, දැන් ඒ ආසාව ටිකක් අඩු වෙලාද, එහෙම එහෙම නිතර නිතර ප්‍රතිවේක්ෂා කර කර තමයි මේක පුරුදු කරගන්න තියෙන්නේ. එතකොට ආන් එහෙම ප්‍රතිවේක්ෂා කරනකොට තේරුණා තාම මගේ මේ රස තණ්හාව දුරු වෙලා නැහැ කියලා. යාය වීරිය ගන්නවා තව දුරටත් මේ ආහාරය පිළිකුල් සංඥාව පුරුදු කරගන්න. එහෙම පුරුදු කරන පුරුවෙන යනකොට යාට තේරුණොත් ඉස්සර මට හොඳට දකුණුකට ආහාර දකුණුකට ආසහිතෙනවා. ආහාරයේ නාසයේ දැඳ සුවඳක් දැනුනොත් මට ආසහිතෙනවා. ඊට පස්සේ රසයේ දැනෙනකොට ආසහිතෙනවා ඉස්සර නම්. මේ දැන් නම් මට ඉච්චර ආහාරය ගැන ආසාවක් නැහැ කියලා තේරුනොත් ආන් ඒකත් නුවණැති කෙනෙක්ගේ තියෙන දෙයක් කියනවා. ඉතින් ආන් ඒක නිසා නිතර නිතර ඒක හොඳට සීකල බලන්න ඕනි. ඉස්සරට වඩා මගේ දැන් දියුණුවක් තියෙනවද? එතකොට යාට දියුණුවක් තිබ්බොත් එහෙම තව දුරටත් මේක පුරුදු කරගන්න ඕනි කියලා තව දුරටත් මේක පුරුදු කරගන්න හිත නැමෙන. ඒ නිසා තමයි නුවණැති එක් කියලා කියන්නේ. එතකොට තමන් තුළ මේක දුර වෙලා නැහැ කියලා තේරුම් ගත්තොත් ඒත් මේක දියුණු කරගන්න මහන්සි ගන්නවා. දියුණු වෙලා කියලා තේරුම් ගත්තොත් තව දුරටත් දියුණු කරගන්න යා මහන්සිය ගන්නවා. ආන් ඒ දෙකටම උපකාරී වෙනවා. නැති වෙලා තියෙන විදිහේ කල්පනාවට සීකරන එකත් දුර වෙලා තියෙන විදිහේ කල්පනා කරගත් දෙකම උපකාරී වෙනවා. ඉතින් ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ සීය ගැන සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නේ. චීර කතාම්පි චිර භාසිදම්පි සත් අනුස්සරිතා ඉදිරි විස්තර කරන්න. එකන පෙර කළ කී දේවල් නිතර සිහිකිරීමේ හැකියාව තියෙන්න ඕනේ. තුරේ පෙර කරපු දේවල් කියපු දේවල් සිහි කරන්නේ මොකටද? ආන් එයාට අකුසල් හට අකුසල් තිබ්බ අකුසල් වුණා නම් තමයි ඇතින් ඒ අකුසල් ආයේ නොවෙන විදියට හදාගන්න තමයි නැවත නැවත ඒක සිහි කරන්න ඕනේ. ඒ අයිති සිහියට. එතකොට දැන් මේ විදිහට පිළිකුල් සංඥාව හොඳට වඩනවා නම් සිහිය දියුණු වෙනවා, වීරිය දියුණු වෙනවා, නුවණ දියුණු වෙනවා, සතිපට්ඨානෙම තමයි තමන් තුළ දියුණු වෙන්නේ. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ පිළිකුල් සංඥාව ගැනත් විස්තර කරනවා. එතකොට මේ පිළිකුල් සංඥාව ආහාරය ගැන තමයි අපිට සිහි කරන්න තියෙන්නේ. එතකොට ආහාරයේ ඒක ඔය ආහාරය ගැන විස්තර කරන තැන්වල තියෙනවා. අර කබලින්කාර ආහාර ගැන ආහාර හතරක් විස්තර කරනවානේ. ඒකට කබලින්කාර ආහාර, ඊට පස්සේ ස්පර්ශ ආහාර, ඊට පස්සේ විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා ආහාර හතරක් විස්තර කරනවා. ඒතර ඒ ආහාර හතරින් මෙතන විස්තර කරන්නේ කබලින්කාර ආහාරය ගැන විතරයි. හැබැයි කබලින්කාර ආහාරයට ආසාව තියෙනවනම්, තණ්හාව තියෙනවනම් ආහාරයගේ ජීවිතේ නැවත උපතක් කරා සකස් වෙනවා. ඒතුර ඒ නිසා කබලින්කාර ආහාරයේ කනබුන ආහාරයේ කෙරෙහි හොඳට පිළිකුල් සංඥාව පුරුදු කරගෙන මේ ආසාව අපි දුරු කරගත්තොත් අපට පුළුවන්කම ලැබෙනවා අනාගාමී ශ්‍රාවකේ බවට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කියන්නේ අනාගාමී වෙන්නේ මොකද? ඒ පංච කාමයන් තමයි අවබෝධ වෙන්නේ. ආහාර ප්‍රත්‍යක්ෂ පිළිකුල් සංඥාව තුළින් පංච කාමයන් තමයි අවබෝධ වෙන්නේ. ඒකට රූප කරේ තියෙන ආසාව නැති වෙලා යනවා. ශබ්ද කෙරේ තියෙන ආසාව දුරු වෙනවා. ඊට පස්සේ සුවඳ ගඳ සුවඳ කෙරේ තියෙන ආසාව දුරු වෙනවා. රසය කෙරේ තියෙන ආසාව, පාස කෙරේ තියෙන ආසාව තමයි මේ තුළින් දුරු වෙලා යන්නේ. ඉතින් ආන්ගේ පංචකාමයන් අවබෝධ වෙනකොට තව දුරටත් බුදුරජාණන් විස්තර කරනවා රූපය අවබෝධ වෙනවා කියන. ඊට පස්සේ කබලින්කාර ආහාර අවබෝධ කරනවා කියන. ඊට පස්සේ ওই විදිහට ගොඩාක් විස්තර කරනවා මේ කායානුපස්සනාව වැඩෙනවා කියන යාතුල මේ ආහාර ප්‍රතිවේක්ෂාව තුල. ඉතින් ඒ නිසා හොඳට මේ ආහාර ප්‍රතිවේක්ෂාව අපි සිහි කරමින් මේ දානි ගන්නකොට ස්වාමීන් වහන්සේලා නම් සිහි කරන්න ඕන. ගිහි අය නම් කෑම ගන්නකොට හොඳට මේ ප්‍රතිවේක්ෂාව සිහි කළම කෑම ගන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ආන් ඒ කෑම කරේ තියෙන ආශාව අපි තුල ටික ටික දුර වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඕන් ওই විදිහට බුදුරජාණන් වහන්සේ ආහාරයේ පිළිකුල් සංඥාව ගැන අපට කියලා දීලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට අපි සංඥා තුනක් ඉගෙනගෙන තියෙනවා. පළවෙනි සංඥාව තමයි මේ අසුභ සංඥාව. එතකොට අසුභ සංඥාවෙන් මොකද සිද්ධ වෙන්නේ? අසුභ සංඥාව හොඳට පුරුදු කරගත්තොත් රාගය අපි තුල දුර වෙලා යනවා. අසුභ සංඥාවෙන් සිද්ධ වෙන්නේ ඒ අර්ථය තමයි අවසාන ඉලක්කය වෙන්නේ. ඒකට රාගය අපි තුල දුර වෙලා යාම තුළින් රාගය මුල් වෙලා හට ගන්න අකුසල් සියල්ලම අපි තුල දුර වෙලා යනවා. ඊට පස්සේ දෙවෙනි සංඥාව තමයි ඉගෙන ගත්තේ මරණ සංඥාව. ඒකට මරණ සංඥාව පුරුදු කරගෙන ජීවිත ආශාව නැති වෙලා යනවා. ඊට පස්සේ ජීවිත ආශාව දුර්වෙලා යනවා. කියන්නේ ජීවිත ආශාවත් එක්ක හටගන්න අකුසලුත් එක්කම අපි තුළ නැති වෙලා යනවා. ඊට පස්සේ තුන්වන සංඥාව තමයි ආහාරයේ පිළිකුල් සංඥාව. ඒක පිළිකුල් ආහාරයේ පිළිකුල් සංඥාව වැඩිම තුලින් රස රාගය අපි තුළ නෙදුරු වෙලා යනවා. ඒකේ රසයේ කෙරේ තියෙන ආශාව මුල් වෙලා යම් තාක් අකුසල හට ගන්නවද? ආන් ඒ අකුසලුත් දුරු වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒ අකුසල් දුරු කරගන්න තියෙන ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ සංඥා තුලින් විස්තර කරලා දෙන්නේ. එහෙනම් අසුභ සංඥාව හොඳට එහෙනම් පුරුදු කරගන්න ඕනේ. කොහොමද අසුභ සංඥාව අපි සිහි කරන්නේ? මේ ශරීරයේ තියෙන කෙස් කුණු වී යන හින්ද, දුගඳ හමන හින්ද, පිළිකුල් ශරීරක පිහිටි හින්ද, දැකීම් වශයෙන්ද, ස්පර්ශ වශයෙන්ද, පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි. ඒතර මේ ශරීරයේ තියෙන ලෝම, මේ ශරීරයේ තියෙන නියපොතු, ඔය විදිහට හොඳට තමන්ගේ ශරීරයේ තියෙන කොටස් 32ම සිහි කරනවා. ඊට පස්සේ ගල්පා බලනවා බාහිර ශරීරවල තියෙන මේ කොටස් 32ත් මේ විදිහමයි. අනුන්ගේ අයිසලකන ශරීරවල තියෙන කෙසුත් කුණු වෙලා යන එක, දුගඳ හමන එක, පිළිකුල් ශරීරයක තියෙන එක, දාකිනෙකුටත් අප්පිරියයි. ඊට පස්සේ අල්ලනකුටත් අප්පිරියයි. හොඳට පිළිකුල් වශයෙන් බාහිර ශරීරවල තියෙන ඒවා සීකන. ඊට පස්සේ සීකන තමාගේත් අනුන්ගේ දෙගොල්ලගේම එකම විදිහයි මේ ශරීරයේ තියෙන කොටස් දෙක. ඔය තුන් ආකාරයෙන් තමයි පුරුදු කරන්න කියලා තියෙන්නේ. කොහොම තුන් ආකාරේ? තමාගේත් බාහිරත්, තමාගේත් බාහිරත් කියන තුන් ආකාරයකින් හොඳට සීකනකොට මේ පිළිකුල් වශයෙන් මේ ශරීරයේ තියෙන කොටස් 32 අසුභ සංඥාව අපි තුළ පිහිටන්න පටන් ගන්නවා. අසුභ සංඥාව දුර වෙලා අසුභ සංඥාව හිතේ පිහිටන්න පටන් ගන්නවා. ඊට පස්සේ දෙවෙනි සංඥාව කොහොමද මරණ සතිය වඩන්නේ කිව්වේ? මරණය කොයි වෙලේ සිද්ධ වෙයිද දන්නේ නැහැ මගේ ජීවිතේ. ආහාර අරගෙන ආහාර විස වෙලා මැරෙයිද දන්නේ නැහැ. පිත කිපිලා මැරෙයිද දන්නේ නැහැ. වාහනේ අඬුර කකුල හැප්පිලා මැරෙයිද දන්නේ නැහැ. සතිස් සර්පේක් කාලා මැරෙයිද දන්නේ නැහැ. ওই විදිහට මැරෙන අවස්ථාවල්, මැරෙන වෙලාවල් නිතර නිතර සිහි කරන්න පුරුද්දක් ඇති කරගන්න කිව්වා. ඒකට ආන් ඒ විදිහට මරණය ගැන හොඳට සිහි කරන මරණ සංඥාව අපි තුළ පිහිටන්න ජීවිතය කෙරේ තියෙන ආශාව කියන සංඥාව දුරු වෙලා යනවා. ඊට පස්සේ තුන්වන සංඥාව ගැන තවදුරටත් විස්තර කළේ කොහොමද? ආහාරයේ පිළිකුළු සංඥාව අපි සිහි කරන්න පුළුවන් කියලා ක්‍රම කීපයකට. එකක් තමයි හොඳට අර කාන්තාරේ ගමන යන අර අම්මයි තාත්තයි අර ළමයාගේ මස් කනවා වගේ මේ ආහාරේ මං ගන්නේ මේ සසරින් එතර වෙනකන් ජීවිතේ පවත් ගන්න විතරයි කියලා හොඳට ප්‍රතිවේක්ෂාව සිහි කරමින් ආහාර ගන්න පුළුවන්. ඒව නැත්තම් හොඳට මේ අනිත්‍ය වශයෙන් සිහි කරමින් මේ ආහාරය ගන්න පුළුවන්. ඒව නැත්තම් මේ පිළිකුල් වශයෙන් මේ ආහාරයට සිද්ධ වෙන දේ, ඒ කියන්නේ අතින් අනනකට පිළිකුල් වෙනවා, කටේ කියලා සමග එකතු වෙලා පිළිකුල් වෙනවා, ආමාශයේදී සෙමසර්ව සමග එකතු වෙලා පිළිකුල් වෙනවා, බඩවැලේදී පිතත් එක්ක එකතු වෙලා පිළිකුල් වෙනවා, මහබඩ වෙලේදී අසූචි බවට පත් වෙලා පිළිකුල් වෙනවා කියලා හොඳට ඒ අවස්ථාවල් ටික සිහි කරන්නත් පුළුවන්. ඔය විදිහට පිළිකුල් සංඥාව පුරුදු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ නම් ওই සංඥා තුන හොඳට මතක තියාගන්න ඕනි. ඒකට ඊළඟ දවසේ අපිට තියෙනවා සීල ලෝකයේ නොවැළෙන සංඥාව තියෙනවා. ඊට පස්සේ තව තියෙන අනිත්‍ය සංඥාව, ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, තව සංඥා ටිකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අද දවසේ අපට කාල වේලාව දැන් අවසන් වෙලා තියෙනවා. එතකොට එහෙනම් අද දවසේ අපි විශේෂයෙන් ඉගෙනගත් සංඥා දෙක තමයි මරණ සංඥාවත් ආහාරයේ පිළිකුල් සංඥාවත්. ඉතින් ඒ නිසා මේ සංඥාවල් අපේ ජීවිතේ පුරුදු කරගෙන අසුබදී අසුබ විදියට දකින්නත්, දුක්දී දුක් විදියට දකින්නත්, අනාත්මදී අනාත්ම විදියට දකින්නත් අපට මේ සියලු සංඥාවල් උපකාරයක්ම වේවා කියලා සාදු කියන්නේ. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය.